2013 වසරේ දෙවැනි මාසේ 26 වෙනිදා භාවනා වැඩසටහන. සිත අපිට දැනෙනවා දුර ගමන් යනවා වගේ දැනෙනවා. නේද? ගාථාවක් තියෙනවනේ දුහුරං ගමන් කියලානේ. ඒකචරං. තනිව හැසිරෙන දුර ගමන් යන සිතක් කියලා කියනවා. හිත දුර ගමන් යනවද? නෑ. දුර ගමන් යන්නේ නැහැ. අපි දුර ගමන් ගිහිල්ලා ගතිපු අරමුණු ඒ විදිහට මතක් වෙනවා. එහෙනම් ඉතින් ඔබට දුර ගමන් යන්න පුළුවන් නම් හඳටත් හිත යවලා බලන්න පුළුවන්. හඳට හිත යවලා බලන්න බෑ. හඳ වෙන්නේ මේ බිම ඉඳන් දැකපු විදියමයි. හරිද? ඔබට පේනවද හඳට සමීපව ගිහිල්ලා චිත්‍රූපම වෙනවද? නෑ. එහෙනම් හඳ වෙන්නේ බිම ඉඳන් බලපු විදියටමයි ඔබේ චිත්‍රූපවලට. ඒ නිසා සිත දුර ගමන් යනවා කියන එකෙන් අදහස් වෙන්නේ දුර තියෙන අරමුණු ගන්නවා කියන එකයි. අතෝ සිත යන්නේ නෑ. ඒකත් රෙකෝඩින් ප්ලේයර් එකක් වගේ, වීඩියෝ කැමරාවක් වගේ. වීඩියෝ කැමරාවට උපාදාන කරගන්න උවමනා වුණාම අපි කරන්නේ මේ රෙකෝඩින් බටන් එක ඔබනවා. ඊට පස්සේ අපි ඒකට කැමරාවට උපාදානය වෙනවා ඒවා. ඊට පස්සේ අපි ඒව අරගෙන ඇවිල්ලා නැවත බලනවා, විග්‍රහ කරලා බලනවා, එඩිට් කරනවා, සංකාර කරනවා, සංස්කරණය කරනවා. ඉතින් ඒ විදිහට තමයි මනසක් තියෙන්නේ. එහෙමයි මනස තියෙන්නේත්. එහෙමයි. දැන් ඔය සිතුවිලි නෙමෙයි ප්‍රශ්නේ. ඔය ගොඩාක් අය වරදවගෙන තියෙන ගැටලුවක්. ඔය රූපවත්, ශබ්දවත්, ගන්ධවත්, රසවත්, ස්පර්ශවත් නෙමෙයි ගැටලුව. නමුත් ඉතින් අපිට මේ ප්‍රසිද්ධව කියලා දෙන්නේ නම් අපිට රූපය ප්‍රශ්නයක්, ශබ්දේ ප්‍රශ්නයක්, ගන්ධේ ප්‍රශ්නයක් කියලා කනේ පුළුම් කෑලි ගහන් ඉන්න කියනවා, රූප දිහා බලන් නැතුව ඉන්න කියනවා, කන්නේ නැතුව ඉන්න කියනවා, රස දුස්නා ඇති වෙයි කියලා. නේද? නිගන්ත දහමකට පොඩ්ඩයි අඩු, තා චුට්ටයි අඩු. ඉතින් ඒ නිසා ඒක නෙමෙයි ප්‍රශ්නේ. මම ඔබට උදාහරණයක් කියලා දෙලා තියෙනවා. පාරේ කොච්චර හරි වාහන යනවා. විවිධ වර්ගයේ ලොකු පොඩි ලස්සන වාහන යනවා. ඔබට කවදාවත් ඒ කිසිම වාහනයක් ගැන ඉරිසියාවක් හටගන්නේ නැහැ. ඔබට ඉරිසියාවක් හටගත්තොත් හටගන්නේ අල්ලපු ගෙදර එක්කෙනාගේ වාහනේ ගියොත්. ටිකක් ලොකු එකක්. අන්න ඉරිසියාව හටගන්නේ එතන. හරිද? එහෙමත් නැත්නම් තමන්ගේ යම්කිසි චලනයක් සිද්ධ වෙන්නේ තමන්ගේ වාහනේ යන යනවා දැක්කොත්. තේරෙනව නේද? එහෙමනම් මේ රූප ප්‍රශ්නයක් නෙමෙයිනේ. රූප ප්‍රශ්නයක් නම් අර හැම වාහනේම ප්‍රශ්නයක් වෙන්න ඕන. රූප ප්‍රශ්නයක් නම් හැම රූපයක්ම ප්‍රශ්නයක් වෙන්න ඕන. බෑ, එහෙම වෙන්නේ නැහැ. අපි ඡන්දය දීපු විදියට, කැමැත්ත දීපු විදියට තමයි චලනය වෙන්නේ. ඇයි ඒ කැමැත්තවල් අපි දෙන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යාත්මක සංකල්පයක්, මිත්‍යා දෘෂ්ටියක්, වැරදි අවබෝධයක්, වැරදි සංකල්පයක් මිනිස්සු ළඟ තියෙනවා. ඒ ප්‍රධාන සංකල්පය තමයි මායන හැඟීම, මායන දර්ශනය, මායන උපාදානය තමයි මෙතන තියෙන ප්‍රධානම වරද. දැන් එතකොට ප්‍රධාන වරද නැති කරන්නේ නැතුව අනිත් කිසිම දෙයක් නැති කළා වැඩක් නැහැ. දැන් මේ ප්‍රසිද්ධව ලැබෙන අනුශාසනාවල නම් තියෙන්නේ දැනෙන වේදනාව බලාගෙන ඉන්න, දැනෙන වේදනාව උහුලගෙන ඉන්න, වේදනාව නිසා වේදනාව ඇති නොවන විදියට වැඩ කරන්න. අර කකුල කට්ටක් කැණිච්ච මිනිස්සෙකුට දෙන මේ මෝඩ දොස්තර කෙනෙක් දෙන අවවාදයක් වගේ, ඈ ඇවිදින්න නැතුව ඉන්න, ඈ එතකොට ඉද්දෙන්නේ නැහැ. වේදනාව ඇති වෙනකොට ඒක වේදනාවයි කියා හිතන්න. ඈ කට්ටහින් කරන්නේ ඈ ඇවිදින්න නැතුව ඉන්න කියලා කියනවා, වේදනාව වෙනකොට උහුල ගන්න කියලා කියනවා. දැන් මේ ක්‍රමේ හරියන්නේ නැහැ. අපි බෞද්ධයන්වත් කියන්නේ එහෙම උහුල ගන්න, ඉවසන්න. ඈ එහෙම හරියන්නේ නැහැ. ඇවිදින්න නැතුව ඉන්නේ කියලා, මිනිසුන්ට කන්න නැතුව ඉන්නේ කියලා, අඳින්න නැතුව ඉන්නේ කියලා, මුදල් හදල් ඉතුරු කරන්න නැතුව ඉන්නේ කියලා හරියන්නේ නැහැ මේ වෙලේට. මිනිස්සු ඇවිදින්න ඕනේ. ඒ නිසා මේ කටුව ඉවත් කරන්න ඕන. මොකද්ද තමන් ළඟ තියෙන තමන්ට තියෙන කටුව? ඔය බුදුරජාණන් වහන්සේ කිසි දෙයක් නෙමේ ඉස්සෙල්ලම කරන්න කියලා කිව්වේ. ඉස්සෙල්ලාම පළවෙනි සංයෝජනේවත් කරන්න කිව්වා. ඒ තමයි සක්කාය දිට්ඨිය. මම අර කෙලවරේ තියෙන සංයෝජන ගැන කතා කරන්නේ නැහැ ඇත්තෙන්ම. මොකද මේ පළවෙනි සංයෝජනේ කරන්නේ නැතුව මොකටද මේ ලදරු පාසල් ළමයින්ට මේ විශ්වවිද්‍යාල මේ පේපර් එකක් ගෙනල්ලා පෙරලගෙන කෑ ගහන්නේ? එතකොට හාමුදුරු හිතන් ඉන්නේ අපි ලදරු පාසලේ කියලා නේ. ඔව් ලදරු පාසලේ තමයි. විශ්වවිද්‍යාලේ එක වචනයක් කියන්න බෑ. විශ්වවිද්‍යාලේ කියන්නේ මේ කැලණිය, මේ කොළඹ හිම නෙමෙයි. ධර්මයේ තුල තියෙන ඉහළම විශ්වවිද්‍යාලය අරිහත්ත්වය. ඒ ගැන ඔබට වචනයක් කතා කරන්න බෑනේ. ඒ නිසා එතන තියෙන විශ්වවිද්‍යාලය ගැන ඔබට වචනයක් කතා කරන්න බෑ. ඒ නිසා ඔබට මේ සම්බුදු මග තුල තියෙන ලදරු පාසලේ ප්‍රධාන මාර්ගයේ ඔබ කඩයිම පසු කරන්න ඕන. ඇයි මිනිස්සෙකුට මේ ආත්ම දෘෂ්ටි ඉක්මවා යන්න බැරි? ලෝකේ තියෙන අපහසුම ප්‍රශ්නාර්ථය, ලෝකේ තියෙන අපහසුම ගණිත ගැටලුව, ලෝකේ තියෙන අපහසුම ක්‍රියාව, ලොව තිබෙන අපහසුම සූක්ෂම ධර්මතාවය තමයි මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මේ ගැටලුව ලියා ගන්න පුළුවන් කෙනෙකුට ලෝකේ තියෙන ඕන ගැටලුවක් ලියන්න පුළුවන්. මෙතරම් සූක්ෂම වූ ගැටලුවක් ලොව තව නැත. මෙතරම් සූක්ෂම වූ ගැටලුවක් ලොව තව නැත. ඒ තරම් සංකීර්ණ ගැටලුවක් මේ තරම් සූක්ෂම වූ ගැටලුවක් ගණිත ගැටලුවක් ලෝකේ නිර්මාණය වී නැත, නිර්මාණය වෙන්නේත් නැත. බිඳුව දෙකෙන් වැඩි කළොත් කීයද? බිඳුව දෙකෙන් වැඩි කළොත් කීයද? බිඳු දෙකයි. තුනෙන් අර කරොත් බිඳු තුනයි. බිඳුව දෙකෙන් බෙදුවොත් මොකද වෙන්නේ? ඔය කැල් එකකින් එහෙම ඔක කරන්න ගියොත් එහෙම, සෙල්ෆෝන් එකකින් එහෙම ඔක කරන්න ගියොත් එහෙම කරලා බලන්න. සෙල්ෆෝන් එකේ තියෙනවනේ මේ කැල් එක. ඒකෙන් කරලා බලන්න, උත්සාහ කරලා බලන්න. එතකොට පොඩි මැසේජ් එකක් එනවා. අන්නේ මැසේජ් එකේ ලොකු බණක් තියෙනවා. බින්දුව දෙකෙන් බෙදන්න බෑ කියලා එනවා මැසේජ් එකක්. දෙකෙන් බෙදන්න බෑ කියලා එනවා මැසේජ් එක. එහෙනම් අපි ඒකීය ධර්මතාවයන් වලට වැටුණාට පස්සේ තමයි බෙදා ගන්න පුළුවන්. ඒකීය ධර්මතාවයන් වලට වැටුණු පස්සේ තමයි බෙදා ගන්න පුළුවන්, සංස්කරණය කරන්න පුළුවන් ඒකීය ධර්මතා. සීරෝ කරන්න බෑ. ඒ ගණිතමේ තුල තියෙන ඉහළම සිද්ධාන්තයක් එතෙන්ට ඇවිල්ලා නතර වෙනවා ගණිතය. ඊට පස්සේ පහළට යනවා ඍණ කියලා. ඉහළට එනවා ධන කියලා. හැබැයි මෙන්න මෙතනින් අපි වෙනම පාරක් වෙනම මාවතක් සොයා ගන්නවා අපි. ඒකීය මාර්ගයට වඩා, ගණනය කරන මාර්ගයට වඩා මාර්ගයක් සොයා ගන්නවා. ඒකට තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. බෙදන්න ඇති ප්‍රතිපදාවටයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. එහෙම නැත්නම් බෙදලා හදා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපේ බෞද්ධයෝ මධ්‍යම ප්‍රතිපදාව හදන් තියෙන්නේ කොහොමද? කාමසුකල්ලිකාන යෝගයෙන් 50යි, අත්තකිල මතාන යෝගයෙන් 50යි දාලා හැදුවා මධ්‍යම ප්‍රතිපදාව. ඔක මධ්‍යම ප්‍රතිපදාවක් නෙමෙයි, ඔක මිශ්‍ර ප්‍රතිපදාව. මිශ්‍ර ප්‍රතිපදාව. එතකොට ඔයගොල්ලෝ ඉන්නේ දැන් මධ්‍යම ප්‍රතිපදාවේද? නෑ, ඔය දෙකේම ජීවත් වෙන්නේ. හැමතිස්සෙම කාමසුකල්ලිකාන යෝගේ, අත්තකිලමතාන යෝගේ කියන දෙකේම හැමතිස්සෙම ජීවත් වෙනවා. මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ නෑ. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ කාමසුකල්ලිකාන යෝගේ තත්හැරලා, අත්තකිලමතාන යෝගේ තත්හැරලා උභවන්තයෙන් නිදහස් වෙලා, කියන්නේ සියලු අන්තවලින් නිදහස් වෙලා. අන්න මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව තමයි ඒකායන අයම් භික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. මේක තමයි සත්‍යය විසුද්ධියටපත් කරන ප්‍රතිපදාව. නමුත් ඕක අපිට හරියට කියලා දෙන්නේ නැහැ නේද? අපිට ශාංග මාර්ගය කියලා මොකද්ද කියලා තියෙන්නේ? මේ මොනෝද මේ පිස්සු විකාරයන් කියලා දීලා තියෙන අර වේද ශාස්ත්‍රවල තිබිච්ච දේවල් ටිකන්නේ. නිල බලන්න ඉන්දියා වේද ශාස්ත්‍රවල තියෙන දේ තමයි මෙහි ආර්ය ශාංග මාර්ගයට දාලා අපිට උගන්වලා තියෙන්නේ. ඒක අර දෙමළ හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ශාසනය කරපු විශාල විනාශයක්. එදා ඉඳලා නිවන් මඟ අතුරුදහන් අපි බුදු හාමුදුරන්ගේ පිළිම තියාගෙන Hindu වැඩ කර කර ඉන්නවා. නෑ, එන ගියන් දෙයක් නෑ. එහෙම නැහැ කියන නම් කෙනෙක් මේ මාර්ගඵල සත්‍ය අවබෝධ කරගෙන ඇවිල්ලා කියන්න ඕන. එහෙම නැතුව ඉතින් කෑ ගැහුවොත් ඒ අර උහුලගත්ත, දරාගත්ත උපාදානයට, සංකල්පයට විරුද්ධව වචනයක් අහුනාම ඕනම කෙනෙකුට පොඩි චලනයක් සිද්ධ වෙනවා. අන්නේ චලනය තමයි පාදහණයට විරුද්ධ වීම හේතුවෙන් ඇතිවන චලනය. එහෙම නැතු ඒ සත්‍යයට අවබෝධ කරගෙන නෙමෙයි. හැම මිනිස්සෙක් ළඟම තියෙනවා. මොනවද තියෙන්නේ? මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ අටම තියෙනවා. හැම ගෙනාගම ළම දිට්ටි තියෙනවා. හැම ගෙනාගම ළඟ සංකල්ප තියෙනවා. වචන තියෙනවා. කම්මන්ත තියෙනවා, ආජීව තියෙනවා, වායාම තියෙනවා, සතිත් තියෙනවා, සමාධිත් තියෙනවා. හැබැයි එක එක වෙන වෙන දේවල් කෙරෙහි සිහිය දේනවනේ. සිහිය නැත්තම් මෙහෙ දැන් මේ වැඩසටහන දෙන්නේ කොහොමද? අය යන්නේ කොහොමද? සිහියක් තියෙන හැබැයි එක එක දේවල් වලට නිර්වාණය කරහා පිහිටි සිහිය නෙමෙයි තියෙන්නේ. සමාධියකුත් තියෙනවා, යම් ඒකාග්‍රතාවයක් තියෙනවා. ඒකාග්‍රතාවේ උපරිමේ නැති වුණත් යම් ඒකාග්‍රතාවයක් තියෙන නිසා තමයි අපිට එක වැඩක් කරන්න පුළුවන්. ඒකාග්‍රතාවයේ බිඳුනොත් එහෙම යා හරි අවුල් සහගත පුජ්‍යලෙක් වෙන ඒකාග්‍රතාවයක් තියෙනවා. හොඳයි. මේ හැම එකක් තුළම අනිත් හත සම්බන්ධ වෙනවා. දිට්ඨියක් තියෙන තැන සංකල්පයක් නැහැ කියන්න බෑ. දිට්ඨියක් තියෙන තැන සතියක් නැහැ කියන්න බෑ. දිට්ඨියක් තියෙන තැන සමාධියක් නැහැ කියන්න බෑ. ඒ දිට්ඨියට අදාළ ඒකාග්‍රතාවයක් ගොඩනගෙනවා. දිට්ඨියක් තියෙන තැන වායාමයක් නැහැ කියන්න බෑ. තියෙනවා. දිට්ඨියක් තියෙන තැන ආජීවයක් තියෙනවා. දිට්ඨියක් තියෙන තැන කම්මන්තයක් ක්‍රියාවලියක් තියෙනවා. දිට්ඨියක් තැන වචනක් තියෙනවා සංස්කාරයක් තියෙනවා. ඊළඟට සතියක් තියෙන තැන දෘෂ්ටියක් තියෙනවා. හරිද? දෘෂ්ටියක් තියෙන තැන සංකල්ප තියෙනවා. සතියක් තියෙන තැන සංකල්ප තියෙනවා. ඉතින් මේ අටින් එකක් අරගත්තම් අනිත් හත ඒකට තියෙනවා. මේ ඔක්කොම මේ සාමාන්‍ය මනුෂ්‍යර තියෙනවා. නැත්තේ එක දෙයයි. ඒ තමයි සම්මා කියන ගුණය. සම්මා කියන ගුණය නැහැ. දැන් ඔය ඇත්ත ළඟ නැහැ කියලා කිව්වොත් නෑම තමයි. සම්මා කියන ගුණේ නෑ. තියෙන්නේ මිත්‍යා කියන ගුණේ තියෙන්නේ. ඔයගොල්ලෝ දමක් දිහා බලන්නේ මම දකිනවා. මට පේනවා. ඉතින් මිත්‍යා. වැරදි. කෝ මම? හොයලා දෙන්නකෝ බලන්න. කෝ මගේ ඇස් දෙක? හොයලා දෙන්නකෝ. ඈ මේ සතර මහා භූතයන්ගෙන් පුරවගත්ත පංචස්කන්ධයට දික් කළා කියනවා මමයි කියලා. මේ මොහොත ජීවත් වෙන්නෙත් මේ සබාධහමේ හුස්ම රැල්ල අරගෙන. ඒ හුස්ම රැල්ල නොදුන්නොත් ඊළඟ තප්පරේ අපි මැරිලා වැටෙනවා. ඒත් අපි තදින් මමයි කියලා අල්ලලා බලනවා. දැන් මම මෙතන කියන්නේ මමෙක් නෑ කියලාද? මමෙක් නෑ කියලා කිව්වොත් ඒක විතර බොරුවක්. ලෝකේ තවත් නෑ. මමෙක් ඉන්න නිසානේ මෙතන මේ රිදෙන්නේ, ගැටලු ඇති වෙන්නේ, ප්‍රශ්න ඇති වෙන්නේ මමෙක් ඉන්න නිසා. මමෙක් නෑ කියන්න බෑ. මමෙක් නෑ කියන්නේත් මමෙක් ඉන්නවයි කියන්නේත් මමත්වය. මමෙක් නෑ කියන්නේත් මමෙක් ඉන්නවා කියලා කියන්නේත් මමත්වය. මමත්වය සැබවින්ම නැති කරගත්තගෙන මෙතන මමෙක් නෑ කියලා කියන්නෙත් නෑ, මෙතන මමෙක් ඉන්නවා කියලා කියන්නෙත් නෑ. ඇයි ඒ කියන්නේ නැත්තේ? මමත්වය නැති කරගත්ත කෙනා මෙතන මමෙක් නෑ කියලා කියන්නේ නෑ. එහෙම කිව්වොත් එහෙම ජනතාව මුලා කිරීමක් ඒක. මමෙක් ඉන්නවා කියලා කියන්නෙත් නෑ. ඇයි ඒ කියන්නේ නැත්තේ? මං අහන්නේ මෙතන මමෙක් නෑ කියලා ප්‍රකාශ කරන්නෙත් නෑ, මමෙක් ඉන්නවා කියලා ප්‍රකාශ කරන්නෙත් නෑ, මමත්වේ නැති කරගත්ත කෙනා. මොකද ඒකට හේතුව? සත්‍යය දකින්න නැති නිසා. සරලයි. ඇයි එහෙම ප්‍රකාශ කරන්නේ? මමෙක් නැති නිසා. මමෙක් නැති නිසා ප්‍රකාශ කරන්නේ මෙතන මමෙක් නැහැ කියලා. මමෙක් නැති නිසා ප්‍රකාශ කරන්නේ මෙතන මමෙක් ඉන්නවා කියලා ප්‍රකාශ කරන්නේ. මමෙක් හිටියොත් තමයි ප්‍රකාශ කරන්න හිතෙන්නේ මෙතන මමෙක් නෑ කියන දෘෂ්ටියට එනවා. තව කට්ටිය මෙතන මමෙක් ඉන්නවා කියන දෘෂ්ටියට එනවා. මේක මගේ ආගම කියන දෘෂ්ටියට එනවා. මේක මගේ ජාතිය කියන දෘෂ්ටියට එනවා. මේක මගේ සංකල්පය කියන දෘෂ්ටියට එනවා. අකුප්පාමේ චේතෝ විමුක්තිය. ආයි කිසිවක් ඉතුරු නැත. සියල්ලගෙන් නිදහස් වූ තැනක දෘෂ්ටිකාරක නැත. දෘෂ්ටිකාරක නැති නිසාම ලෝකෝත්තරයි. ඔය ඉන්ද්‍රියන් පහ පාවිච්චි කරන්නේ නැහැ. ලෝකයෝ තමයි ඔය ඉන්ද්‍රියන් පහ පාවිච්චි කරන්නේ. ඉන්ද්‍රියන් 6 අනිත් පහේ සම්බන්ධතාවයත් එක්ක 6යි. ඒකත් ඉන්ද්‍රියක් හැටියට සලකනවා. ඒ ඉන්ද්‍රියන් 6ම පාවිච්චි වෙන්නේ නැහැ. මොකද ලෝකයක් නෙමෙයි. ඒ නිසා මෙතන ඒ ධර්මයේ දැකපු නැති හැම කෙනෙක්ම ලෝකයක්. ඒ මිනිහාරි ලෝකය කියලා කියන්නේ ඒ වගේ ලෝකයෝ ටිකක් ඉන්නේ. තේරෙනවද? කියන්නේ පහේ ඉන්නේ, දැනුමේ ඉන්නේ ලෝකයෝ. ලෝකෝත්තර නෙමෙයි. ඒ ලෝකයට වඩා භයානකයි කියන්නේ කියන්නේ ලෝකෝත්තරේ නානේ. මල්ලාට කියනවා නේ මනුස්සයාරි ලෝකෝත්තරය කියලාත් කියනවා. ඒ කියන්නේ විශිෂ්ට ඥානයක් තියෙන පුද්ගලයෙකුට ඒ කාලේ මොකක් හරි ක්‍රමයකින් වැටහිච්ච දෙයක් වෙන්නේ නැතේ. පුදුම ඔළුවක් තියෙනවා කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. ඒක ඉතින් අර වැරදි පැත්තට යොදාගත්තේ නැතුව ඒක හරි නිර්වචනයෙන් කිව්වා නම් හරි. ඔයත් සිර කූඩුවක ජීවත් වෙනවා. සිර වෙලයි ඔය ජීවත් වෙන්නේ හිර කූඩුවක. කොයිද? ඉන්ද්‍රියන් 6 නැමැති කූඩුවේ සිර වෙලා සිරගත සිරකරුවේ. ඒක ඇතුලේ ඉඳගෙන Tamanට හම්බෙන කෑම ටික කාලා ජීවත් වෙනවා. මොනවද කන්නේ? රූප කනවා, ශබ්ද කනවා, ගන්ධ කනවා, රස කනවා, ස්පර්ශ කනවා, සිතවිලි කනවා, කාලවමාරනවා, වමාරලා ඉක් කනවා ඉන්නවා. කාලවමාරනවා කියන්නේ අතීතේ දේවල් ආයි වමාරලා ආයි කනවා. රස විඳලා ආයි කනවා. දුක් විඳලා ආයි කනවා. මේ ජනප්‍රිය බුදුදහමේ කියලා දෙන්නේ මේ සැප දේවල් තමයි සසර ගෙනියන්නේ කෙලෙස් ඇති වෙන්නේ කියලා. දුක් දේවල්, පිළිකුල් දේවල් සසර ඇති කරන දේවල් නෙමෙයි. ඒවා බොහොම කුසල්, ඒවා තමයි වැඩෙන්න ඕන කියලා මේ කෙලෙස් වලට, හැඟීම් වලට පිළිකුල් කරලා අසුභවාදී චින්තනය ගොඩනගන්න මේ හදනෝ බුද්ධාගමයි කියලා. ඒක තියෙන වේද ධර්මවල ඉන්දියාවේ. ඉන්දියාවේ තියෙච්ච ඔය ලට්ටපට්ට වේද ධර්ම ටික ඔක්කොම ගෙනල්ලා මේ ලංකාවේ පොත්වලට ටිපර් කරලා දාලා ගියා. ඒ ලට්ටපට්ට කියලා කිව්වේ ඒවා ලට්ටපට්ට ඒවා තමයි. එහෙ සමහරලාට බාර ගන්න නැති ඒවා තමයි මෙහි ගෙනල්ලා ගහලා දියා. ඊට පස්සේ අපි වේද භාවනා රොත්තක් කර කර බුද්ධ ආගමයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ ප්‍රාථමික වචනයක් ඒවට යොදන්නේ ඒව ප්‍රාථමික නිසා. මොකද ප්‍රාථමික දේවල් වලට සංස්වචන යොදන්න පුළුවන් නේ. බුදුහාමුදුරු උද්දේශනා කරේ නේද? කෙවුළු වගේ කෑ ගහන්නේ මොකද කියලා, හාමුදුරු මොකද කෑ ගහන්නේ කියලා අහන්න තිබ්බනේ. හාමුදුරු ටික හයියෙන් කෑනේ කිව්වේ. මොකද කෙවුළු වගේ කෑ ගහන්නේ කියලා කිව්වා. මාළුකාරයෝ වගේ. ඉතින් එතෙන්ට ඒ වචනේ සුදුසු නම් ඒ වචනේ යොදන්න ඕනේ. කිසි ප්‍රශ්නයක් නෙමෙයි ඒක. නිකන් අපේ සම්භාවනීයත්වය ආරක්ෂා කරගන්න මොකටද නිකන් මේ සුභාසිත වචනයක්ම මේ ප්‍රාථමික දෙයකට යොදන්නේ. ඒ බරටම ඒක කියන්න ඕන. දැන් ඔයත් කොච්චර හිතන්න ගියත් ඉන්ද්‍රියන් පහ ඇතුලේම කොහේ හරි කොටු වෙනවා මිසක් తත්‍ර తත්‍රා විනන්දනි නැවත නැවත ඇලෙනවා, පෙරලි පෙරලි ඇලෙනවා, ගැලවෙන්න හදනෙහි තවත් ආයි කරගිලා ඇලෙනවා. තමන් දිහා බලන්න, තමන්ගේ විඥානේ දිහා බලන්න, තමන්ගේ විඥානේ ගැටලු දිහා බලන්න. මන් දිහාවත්, මගේ වචන දිහාවත්, මගේ විහිළු කතාවලටවත් නෙමෙයි බලන්න ඕන. තමන්ගේ කතාවේ ප්‍රශ්නේ විසඳ ගන්න. පොඩ්ඩක් සීනි දාන්නේ තිත්ත නිසා, බොන්න බැරි නිසා. හොඳට කියන්නේ නැත්තම් තමන් දැනගන්න ඕන. තමන් ඒක බලන්නේ ඒක රස විඳලා යන්න තියෙන දෙයක් නෙමෙයි. ප්‍රඥාවේ මෙහෙවන්න ඕන. සමහර අය මේ අහගෙන හිටියට ඇතුලේ තමන්ගේ වෙනසක් ඇති කරගන්නේ නැහැ. අර කටුස්සෝ වගේ ඔළුව වනවන ඉඳලා යනවා. ඒ වැරදි හදන්නේ මිනිස්සුන්ගේ මිනිස්සු ඉදින් වෙනස් වෙන්න ඕනනේ නේද? ඔයත්තන්ගේ මනස ගොඩ නගන වැඩපිළිවෙලක් ගැන කතා කරන්නේ. කටුවක් අරන් දානකොට රිදෙනවා. ඒ වගේම කටුව තීද්දි අපි ඇවිදිනකොට ඒ කටුව තව තවත් ඇතුළට ඇනෙනකොටත් රිදෙනවා. හැබැයි මේ රිදුම් දෙක වෙන වෙනම තෝරගත්තනම් එක රිදුමක් එයාට උහුල ගන්න පුළුවන්. කටුව අරන් දහන රිදුම උහුල ගන්න පුළුවන්. ඇයි? එයා දන්නවා මේ රිදුම මම බොහොම හරි මෙතනින් උහුල ගත්තොත් කෑ ගහලා හරි ඊළඟට මට රිදෙන්නේ නැතුව ගමනක් යන්න පුළුවන්. ඒ සමහර අය ওই රිදුම් දෙක දන්නේ නැහැ. මේක මගේ යහපත සඳහා රිදවීමක්ද මේක මගේ අයහපත සඳහා රිදවීමක්ද කියලා දන්නේ නැහැ. දන්නේ නැති වුණාම මොකද වෙන්නේ? රිදෙව්වා කියන අදහසින් පෙළෙනවා. ඒ නිසා ඒ රිදුම ගන්න වෙර මහන්සිය ගන්න. දුක් දෙකක් තියෙනවා. දුක් නැති කරගන්නත් දුක් වැඩි කරගන්නත් දුක් විඳින්න තියෙනවා. ඉතින් දුක නැති කරගන්න ටිකක් දුක් විඳින්න. සාංසාරික මනසේ බලවේගය ඔබේ මිනිසත්කමේ බලවේගයට වඩා වැඩි පුහුදුන් සත්වයාගේ. සාංසාරික බලවේගයේ ශක්තිය ඉක්මවා මිනිසත් භාවයේ තියෙන මනුෂ්‍ය භාවයේ තියෙන ශක්තිය පැන නැග්ගොත් ඒ ප්‍රඥාව දියුණු වුණොත් ඒ කෙනාට පුළුවන් අර සංසාරික මායයා වගේ මාර පරාජය සිද්ධ කරන්න. ඒ මායයා වගේ එන බලවේගය නැති කරන්න පුළුවන්. මන කියන්නේ ඉතින් මායයා. මවාගත් නිර්මාණය කරගත් උපාදානය කරගත් අල්ලාගත් ස්වභාවයෙන් යුක්තයි. ඇඳගන්න චිත්‍රය. මමත්වයේ කියන්නේ ඇඳගන්න චිත්‍රයක්. ඔය එක එක්කිනා හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතය ගැන තමන් චිත්‍රයක් ඇඳන් ඉන්නවා. හැමෝටම චිත්‍රයක් තියෙනවා. ඒක තමයි මනෝ කියන අර්ථයෙන් අදහසෙන්. ඒ චිත්‍රයේ ඉරල විසි කරලා දාන්න. ඊට පස්සේ ඔබ පැමිණෙනවා තථාගත තත්වයට, ඇත්ත ස්වභාවයටපත් වෙනවා. ඇඳගෙන බලන චිත්‍ර නෙමෙයි, ඇත්තට පේන ස්වභාව ධර්මය දකින්න ඊළඟට. කොච්චර මනසින් ඇඳත් හරියට මේ ස්වභාව ධර්මයේ 100%ක් එකතු කරන්න බෑනේ චිත්‍රයකට. ඒ වගේ ඔබ කොයිතරම් ඔබ ඇඳත් අර ස්වභාවික සත්‍ය තරම් ලස්සනට ඔය මනස තුල චිත්‍රය අඳින්න බෑ. එසව බඩුපාඩුකම් සහිත එකක් ඇඳගෙන ඉන්නවට වැඩිය හොඳයි ස්වභාවික සත්‍යය දක ගන්නක. ඔබේ මනසට ඔබ දැඩිව අවවාද කරන්න. වෙන කෙනෙකුට වැඩිය තමන්ම තමන්ගේ මනසට හොඳ ගුරුවරයෙක් වෙන්න. නෙවැරදි මඟ හසුරුවා ගන්න. සැබවින්ම අපි නෙවැරදි මඟට වැටෙන්නේ හරි වැරදි අත්හරියම. හරි වැරදි අල්ලගෙන ඉන්න කම්ම නෙවැරදි මඟට වැටෙන්නේ නැහැ. වැරදිත් අල්ලගෙන ඉන්නවා, වැරදි කරනවා, හරිත් අල්ලගෙන ඉන්නවා, හරිත් කරනවා. හරිත් අතහැරලා ඉන්නවා, හරි කරන්නේත් නැහැ. වැරදිත් අතහැරලා ඉන්නවා, වැරදි කරන්නේත් නැහැ. කම්මස්සකාරකෝ නත්ති, කර්ම කරන කෙනෙක් නෑ, විපාක නෑ. කර්ම කරන කෙනෙක් නැත්තම්, කෙරෙන කර්මයක් නැත්තම් විපාකෙයිද එන්නේ? කරන කර්මයක් තිබුණොත් තමයි විපාක එන්නේ. ඉතින් හොඳ දෙයක් නම් කමන්නේ. ඔය දුප්පත් අය පින්කම් කරලා සුමනා සුජාතා පත්මා යසෝදරා මල්ලිකා දේවිය වගේ වෙන්න පතනවා. මල්ලිකා දේවියලා පතනවා, අනේ මම අර සුනීත සෝපාග වෙලා අද්විත දෙන්න කියලා. මොකද ඒගොල්ලන්ට එතන හිරයි, කරදරයි. මේ කොළඹේ ඉන්න මිනිස්සු මේ ගොඩාක් අය හිතාගෙන ඉන්න ගම් පළාතක ඉඩමක් අරගෙන වෙල්යායක් අයින පොඩි ගෙයක් හදාගෙන පාඩුවේ ජීවත් වෙන්න ඕන කියලා හිතන් ඉන්නවා මේ වයසට ගියා. ගමේ ඉන්න මිනිස්සු හීන දකිනවා මේ කොළඹ අතේ ගෙයක් අරගෙන මේ දැවිල්ල ඉන්න ඕන යාන වාහන තියාගෙන කියලා. මොකද්ද තියෙන දේ? ඔය මිනිස්සු හිතන කිසිම තැනක නැහැ එහෙම දෙයක්. දැන් නාමල් රාජපක්ෂයන් කියනවා මට අර සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙන්න බෑ, පාඩි තොටේ ඇවිදින්න බෑ, පෞද්ගලිකත්වයක් නැහැ. එයාට එක කරදරයක්. ඊළඟට සාමාන්‍ය ඉන්න මිනිස්සු එතෙන්ද ඒ වගේ කෙනෙක් වෙන්න හීනම වුණා. ඒක ඒ මිනිස්සුන්ට කරදරයක් නේ. ඈ දැන් වටේ ආරක්ෂකව හැම තිස්සෙම ඉන්නකොට තවන්ට පෞද්ගලිකත්වයක් නැහැ නේ. තවන්ට ස්වභාවිකව ඉන්න බෑ. අපිට වගේ නිසංසලේ ස්වභාවිකව වැඩ කරන්න බෑ. ඒගොල්ලෝ ටයිම් ටේබල් එකට ලිස්ට් එකකට අනුව වැඩ කරන්න වෙලා තියෙනවා. යන්න කියන පාරෙන් යන්න ඕන. අපිට එහෙම පාරක් නැහැනේ. ඕන පාරකින් අපිට යන්න පුළුවන්. ඕන බස් එකකින්, ඕන වාහනයකින්. ඒ නිසා මේ චිත්‍ර තුල මවන තැන්වල ඒ දේවල් නැහැ කියලා තේරුම් ගන්න. නෑ, ඔව් ඒ දේවල් නැහැ. සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා තේරුම් කරගන්න. ওই සංස්කාර කොයි පිට කියත් දුකක් තියෙනවායි කියලා තේරුම් ගන්න. ඒවයි හැම තැනම දුක තියෙන්නේ. ධම්මං විනානත්ති සුඛානත්ත. ධර්මය නම් ඇරෙන්න වෙන සැනසෙල්ලක් නෑ කියලා අවබෝධයෙන්ම කොට නැගෙන්න ඕන. එතකොට අර පිට තැන්වලට මේ දුවන මනස ටිකක් අඩු වෙනවා. ආසත්තව දුවන එක අඩු වෙනවා. එතකොට ධර්මයට සිත යොමු කරගන්න ලේසි. හැබැයි ඉතින් පිළිකුල් කරන එක නෙමෙයි. මම නම් පිළිකුල උගන්වන්නෙම නැහැ. ඒක ඍණාත්මක සංකල්පයක්. ඒක කරන්න එපා. පිළිකුල් කරන්න එපා. වරුණාගලොත් මිනිස්සෙක් වරුණාවේ හරි පොඩ්ඩක් සැනසෙල්ල හිටියෙ පිළිකුල් කළොත් එහෙම පිළිකුලේම ගිලෙනවා. ඉතින් මේ වරුණාව හරි පිළිකුල හරි දෙකම තියෙන්නේ මනෝභාවයන් තුල. අපිට ඕන මනෝභාවයන් වලට මිනිස්සු තල්ලු කරන්න නෙමෙයි, මනෝභාවයන් වලින් මිනිස්සු නිදහස් කරන්න ඕන. මනෝභාවයන් වලින් නිදහස් කරන්න ඕන. ඉතින් මනෝභාවයන් වලම හිර වෙලා තමයි මේ මොහොතේ බණ අහන්නේ. තමන්ගේ මනෝභාවය තුලටම මේ කියන දේවලුත් සංස්කාර හැටියට එකතු කරගන්නවා. කමක් නැහැ. ඒව ජීර්ණය වෙනකොට ඒ මනෝභාවයන් නැති කිරීමට ඒව හේතු වෙනවා. ධර්මයේ ග්‍රහණය කරන්න ඒකට කමන්නේ. ධර්මයේ ග්‍රහණය කළාම ඔබට ඒක පාලමක් වෙනවා. ඒගොඩ වෙන්න පාලමක් වෙන විදියට ඒක ග්‍රහණය කරන්න. ඔරුව හොඳට ග්‍රහණය කරන්න. ඔරුව හොඳට රැක බලා ගන්න. නැත්තම් මේ ගමන යන්න විදියක් නැහැනේ. ඔරුව කියන්නේ ධර්මය. ධර්මයේ නිතර මහාන්. ඔයි නොතේරෙනවයි කියලා කේ මේ වරද දේශකයා අතේ නෙමෙයි තියෙන්නේ. අඹ ගහක අත්තක උඩින් ගෙඩියක් හැදෙනවා. ගහේ වරදද ගෙඩියේ වරදද තියෙන්නේ? කන්න ඕන මිනිස්සෙකුට හිතෙන්න පුළුවන් ඕක ටිකක් පහලින් හැදෙන්න තිබ්බ නේද කියලා. නේ? ඈ? ආතරයිටිස් තියෙන මිනිස්සෙක් හරි කකුලේ ආබාධයක් තියෙන මිනිස්සෙක් හරි හිතන්න පුළුවන් ඔච්චර උඩින් මොකට තිබ්බද මන්ද පතුල කියලා හිතෙන්න පුළුවන් සිරිපාද ළඟට ගියාම. ටිකක් මේක පහලින් තියලා තිබ්බනේ වඳින්න. ඒ තමන්ගේ දුර්වලකම වහ ගැනීම සඳහා ඇතිවන චේතනාව. තියෙන්න ඕන දැන ඒක තියෙනවා. පුළුවන් අයට යන්න පුළුවන් බැරි අයට අතර එන්න පුළුවන්. බැරි අයට වුණත් උවමනාවක් තියෙනවා නම් යන්න පුළුවන්. ක්‍රම උපා විදි යොදලා යන්න පුළුවන්. ඒ නිසා දේශකයාටම මේ චෝදනාව එල්ල කරන්න එපා. මේකේ තේරුම තමන්ට පැමිණියේ නැහැ කියලා. තමන් ඒක තේරුම් කරගන්න ඕන. අපිට බෑ සිරිපාදේ පතුල පහළට ගේන්න බෑ. ඒක තියෙන්න ඕන තැනම ඉහළම මුදුනේ ඒක තියෙන්නේ. ඒ වගේ ධර්මයන් අපි තරණය කළගත යුතුයි. මොනවද උභවන්තයෙන් නිදහස් වෙන්න කියලා දෙන්නේ? තාම සරලයි. උභවන්තය කියන්නේ මොකද්ද? සියලු අන්ත. උභවන්තය කියලා කියන්නේ සියලු අන්ත. අර අන්ත දෙක පමණක් නෙමේ සියලු අන්ත කියන එකයි. උභවන්තය කියන්නේ ඔබට උභවන්තයෙන් නිදහස් වෙන්න ඇති වෙන්නේ. ඔබ හැම මොහොතකම මේ මොහොතේ බලන්න ඔබ අන්තයකට වැටිලාද ඉන්නේ. ඔබටම තේරෙන්නේ නැහැ ඔබ අන්තයකට සමහරලාට වැටෙනවා. සමහර වෙලාවට මේ අන්තයකටද වැටිලා ඉන්නේ කියලා බලන්නෙත් අන්තයකට වැටිලා. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම තැන හඳුනා ගන්න ඕන. හොඳයි, මේකේ ධර්ම කරුණු පිළිබඳව, ඒවයි ඇති ගැඹුර පිළිබඳව, යථාර්ථය පිළිබඳව ටික වේලාවක් ධම්මානුපස්සනාවේ දෙන්න. ධර්මය පිළිබඳව යථාර්ථය සාගෙන යන්න නිහඬව. දුක කියන්නේ කුමක්ද? දුක කියන්නේ කාරණයක් නෙමේ, සිද්ධිදාමයක් නෙමේ, මතකයක් නෙමේ. දුක කියන්නේ, දුක කියලා කියන්නේ මනසේ දැවීමක්. ඒ වගේම තමන්ගේ ප්‍රාර්ථනාවක්, අපේක්ෂාවක් බිඳීමක්. ඒකට කියනවා අපි දුක කියලා කියන්නේ. එතකොට තමන් පතන විදියට, සිතන විදියට යමක් සුදු නොවීම එයාට එතන ඉඳලා කල්පනා කරන්න සිද්ධ වෙන නිසා, ඒක නිවැරදි කරගන්න සිද්ධ වෙන නිසා, ඒ දුක කියන එක ඉස්සරහින් යොදන්න වෙන්නේ ප්‍රශ්නාර්ථයක්. මොකද ඒකට විසඳුමක් හොයන්න ඕනනේ. විසඳුමක් නොසෑ ඉන්න දෙයක් නෙමේ දුකක් කියන්නේ. දැන් තුවාලයක් කියන එක ඉස්සරහින් යොදන්න වෙන්නේ ප්‍රශ්නාර්ථයක්. ඒ කියන්නේ මේක සනීප කරගන්න ඕනේ. දුප්පත්කම කියන එක ඉස්සරහින් යොදන්න වෙන්නේ ප්‍රශ්නාර්ථය. මම මේකෙන් දුප්පත්කමෙන් ගොඩ එන්න පෝසත් වෙන්න ඕනේ. නුගත්කම ඉදිරියෙන් යොදන්න වෙන්නේ ප්‍රශ්නාර්ථයක්. මම ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම යංගිසි ගැටලුවක් ඇති වුණොත් එහෙම, දැන් අපි හිතමු මොටෝ සයිකලේ යන්නේ, කෑල්ලක් කටකට ගාලා හෙල්ලෙනවා. ඒ කටකට ගාන සද්දේ ඉදිරියෙන් යෙදෙන්නේ මොකද්ද? ප්‍රශ්නාර්ථය. මම මේක හොයලා බලන්න ඕන මේ සන්දේ මේ ස්වභාවික දෙයක් නෙමෙයි කියලා හිතාගන්න. ඒ වගේ තමන්ගේ ජීවිතෙත් යංගිසි දැවීමක් ඇති වෙනකොට, පිච්චීමක් ඇති වෙනකොට, ගැටලුව මානසික කම්පනයක් ඇති වෙනකොට අපි ඒක ඉස්සරහින් යොදනවා ප්‍රශ්නාර්ථයක්. මේක මම වෙනස් කරගන්න ඕනේ කියලා. ඉතින් හැම දුකක් ඉදිරියේම මිනිස්සෙකුට ඒ දෙන්නේ ප්‍රශ්නාර්ථ ලකුණක්. ඒක එහෙම තියෙන්න ඕනේ කියලා කියන්න බෑනේ කාටවත්. දුකක් කවුරුවත් තියෙන්න ඕනේ කියලා කියන්නේ නැහැ. ඊළඟට සැපයක් තියෙනවා. සැපයක් ඉදිරියේදී යොදන්නේ ප්‍රශ්නාර්ථයක් නෙමෙයි, අපේක්ෂාවක්. ඈ ප්‍රශ්නාර්ථයක් නෙමෙයි යොදන්නේ, අපේක්ෂාවක් යොදනවා ඉදිරියෙන්. තව තව ඉස්සරහට යනවා. ඉතින් දහමේදී මේ සැපේ කියලා පෙන්නපු හැම දෙයක්ම තමයි දුකට පෙරලෙන්නේ. එනිසා එකම නයාගේ කොන්දේක හැටියට තමයි දුකයි සැපයි පෙන්වන්නේ. සැප කියන්නේ නයාගේ වළිගය, දුක කියන්නේ නයාගේ හිස ඔළුව. එතකොට මේ හැම කාරණයකම එක කොනක තියෙනවා සැප, එක කොනක තියෙනවා දුක. හැබැයි සම්පූර්ණයෙන් නයා දකින්න කෙනා සැප ගන්න කැමතිත් වෙන්නේ නැහැ, දුක් ගන්න කැමති වෙන්නේත් නැහැ. තේරුණානේ? ඈ වළිගේ විතරක් දැක්කහම මොකද වෙන්නේ? අම්මා තාත්තා කියන දේ අහන්නෙත් නැහැ නේද? ලෝකයේ දරුවෝ අය ප්‍රේම සම්බන්ධතා හිම හදනවා, හොරා බලලා යනවා. මොකද වළිගේ විතරයි පේන්නේ. අර දෂ්ට කරන අර කෙලවර අනිත් දුක් ටික පේනොනං එහෙම පේන්නේ. වළිගේ විතරක් පේනකොට හිතනවා මේ සාරීරලා ජනෙල් රෙදි දාලා සම්බෝලයි බතයි කාලා කන්දක් උඩ ඉන්න පුළුවන් කියලා. නමුත් එහෙම බැහැ කියලා තේරෙනවා පසු කාලේ ඉනව යනකොට. ඉතින් ඒ වගේ ජීවිතේ මිනිස්සු දකිනවා නම් මේ හැම කාරණයක්ම සැපෙන් තොර දුකකුත් නැහැ, දුකෙන් තොර සැපකුත් නැහැ. දෙකම විඳවනවා, විඳෙව්වත් ඉවරයක් නැහැ. සැප විඳත් ඉවරයක් නැහැ, දුක් විඳත් ඉවරයක් නැහැ. මේ මිනිස්සුන්ගේ මේ අවශ්‍යතාවලට මිනිස්සු වේගෙන් දුවගෙන යනවා. මේ පාරට බහලා බලන්න හැම කෙනාටම හරි හදිස්සි යන්න පුළුවන්, උපරිම වේගෙන් යනවා. මිනිස්සු 40ට ගියා, උපරිම 60ට ඒ කාලේ ගියා, 60ට 60 යනවා කියලත් අපි කිව්වා. උපරිම වේගේ 60ට නිසා 60ට 60 ගියා කියලා කිව්වා. දැන් 60 නෙමෙයි, දැන් 120ට යනවා. 120ත් මදි වෙලා හයිවේ වල 150ට 200ට යනවා. ඒකත් මදි වෙලා ගිහිල්ලා කොණ්ඩිත්තන් ගහලා වෙල්ලායක ඉන්නවා. ඉතින් මේ මිනිස්සයා ඉවර වෙන්නේ නැහැ. දැන් හඳේ වේගෙට යනවා. දවසින් පෘථුවිය වටේ ගිහිල්ලා එන්න හැකියාව තිබුණත් මිනිස්සයා සෑහීමටපත් වෙන්නේ. දැන් මං කියන්නේ ඒව කරන්න එපා, නිර්මාණ කරන්න එපා කියන එක නෙමෙයි. ඒ වගේ නිර්මාණ සොයා ගැනීම හොඳයි. නමුත් මානසික වේගයට අහුවෙලා යන්න එපා. මොකද ඒක සැනසෙල්ලක් තියනවායි කියලා හිතාගෙන යන්න එපා. ඒ මග සැනසෙල්ලක් නෑ. බෝසත්වරු මේ සසර ගමන් කළේ සැනසෙල්ලක් හොයාගෙන නෙමෙයි. තේන්නව නේද? මම නම් මේ ධර්ම දේශනා කරන්නේ මේ ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඔය සමහර අය කියනවා මේ හොඳ වැඩක් කරලා ලංකාවේ නම් හොඳක් අහන්න බෑ කියලා. ඇත්ත වශයෙන්ම මම මේ හොඳ වැඩක් කරනවා කියන අදහසින් කරන දෙයක් නෙමෙයි. නරක වැඩක් කරනවා කියන අදහසින් කරන දෙයක්ුත් නෙමෙයි. කල යුත්තක් අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය පරිදි කරනවා. මං උන නැති මිනිස්සුන්ට බේත් දෙන්න යන්නෙත් නැහැ. මේ දුක්ඛ සත්‍ය හොඳට තේරිලා උන ගැනිලා දෙන්න ඕන. අසනීපයක් තියනවා කියන මට්ටමේ ඉන්න ඕන. නැත්නම් ඒගොල්ලන්ට උන ගැනෙනකන් ඉන්න ඕන. එහෙමත් හිටියන්නේ දැන් සමහර අයට මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියනකොට එහෙම ඌමනාවක් ඇති වුණේ එකපාරට. මේ කාලයගේ අවෑමෙන් තමයි මේ අවශ්‍යතාවය ඇති වෙන්නේ. ඉතින් දුක කියලා කියන්නේ ප්‍රශ්නයක් තමයි. විසඳුම් සොයන්න ඕන. ඒ වගේම සැප කියන්නේ දුකින් කෙලවර වෙන දෙයක් තමයි. එතකොට ප්‍රශ්නාර්ථයක් තමයි සමස්ත ජීවිතේම. මිනිසුන්ට ඔක්කොම තියෙන්නේ ප්‍රශ්න. ප්‍රශ්න නම් තියෙන්නේ ඒකට විසඳුම් සොයන්න ඕනේ. හරිද? ඒකට අපේ මහත්මයා ඒකනේ. හරි. තාම මොනවද ගැටලු තියෙනවා ඉදිරිපත් කරන්න? වචන වලින් කොච්චර ලියලා තිබ්බත් පොත්වල මනුෂ්‍යයා තුළ ධර්මය පණ ගැන්වෙන්නේ නැහැ, ජීවමාන වෙන්නෙම නැහැ. අවබෝධාත්මක විඥානයකින්ම මනුෂ්‍යයාට ආමන්ත්‍රණය කරන්න ඕන. අවසාන යුග පුරුෂයා නොවන්න ඔබ උනත් ධර්මය අවබෝධ කරගත්තොත් ඔබට හැකිනම් ධර්මය කියලා දීලා තව කෙනෙක් අවබෝධයට පත් කරවන්න. එහෙම නැත්නම් ධර්මයට මිනිසුන්ව යොමු කරවලා හරි ඒ බුද්ධ අනුශාසනාව ක්‍රියාත්මක කරන්න ඕන. ඒකමයි මගේ හිතට ආවේ. බුදුරජාණන් වහන්සේ ගොඩක් ඉල්ලීම් කළා නෑ මට මල් පූජා කරන්න කියලා නෑ, මට සංග්‍රහ කරන්න කියලා නෑ, මාව දහසරයක් අදහන්න කියලා නෑ. බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ ධර්මයේ අවසාන යුග පුරුෂයා නොවන්න. ඒ කියන්නේ ඔබ පමණක් තේරුම් අරගෙන මේක මිය යන්න දෙන්න එපා. ඔබ තව කෙනෙකුට මේක પરම්පරාවට අත්දැක අවබෝධාත්මකව තියන්න. අවබෝධාත්මකවට පස්සේ ඒ මනුස්සයාගේ වචන වලින් ඒ මනුස්සයාට හැකි අන්දමින් එයා ඒක ලෝකෙට කියලා දෙනවා. අපිත් එක්ක සම්බන්ධතාවයක් තිබුණත් නැතත් කතා කළත් නැතත් අවබෝධය පැන නැගගට පස්සේ ඒ මනුස්සයාට පේන දර්ශනය බොරුයි කියන්න බෑනේ. ඈ බොරුයි කියන්න බෑනේ. සමහර වෙලාවට අපේ තියෙන මේ බාහිර වාචික ක්‍රමයකට හරි ක්‍රමවේදයකට හරි එරෙහි වෙන්න පුළුවන්. ඒ එරෙහි වුණා ධර්මයට එරෙහි වීමක් නෙමෙයි. දැන් අපිට ධර්මයේ කියා දීපු අයගේ වුණත් යම් යම් ප්‍රතිපත්ති වලට මම විරුද්ධයි. ඒ විරුද්ධතාවය ධර්මයට කරන විරුද්ධතාවයක් නෙමෙයි. ඒ ප්‍රතිපත්තියට කරගන්න විරුද්ධතාවයක්. ඒක එහෙම නොවිය යුතුයි මෙහෙම විය යුතුයි කියලා ඒක සම්මුති කෝණයෙන් සම්මුති විදියට බැලීමක්. ඒ කිසි වරදක් නෑ. ඒක ධර්මයත් එක්ක සිදුවෙන විරසක භාවයක් නොවේ. ඒක එහෙම තමයි. ඔය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තාම මේ ගරු කටයුතු ඔය දෙහුරම් මහ විහාරයේ අසුන් පනවනවලු. ඒ අසුන් පනවනකොට සරියුත් මොග්ගලන් හාමුදුරන් වහන්සේලාට දෙනමට බුදුරජාණන් වහන්සේගේ දෙපසින් වැඩ ඉන්න අසුන් පනවලා අනිත් අයටත් අසුන් පනවලා ඉතින් ඈතින් වැඩ ඉන්නවලු. ඉතින් අර සරියුත් මොග්ගලන් මහරහතන් වහන්සේලා අර දෙපසින් තියෙන ටිකක් උස් අසුන් වලින් වාඩි වෙන මැලිකමක් දක්වනවලු. අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉස්සරහින් ඉද්දී ඈතින් ඉද්දී උන්වහන්සේ වැඩිමහල් ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ මේ පනවල අසුම් පනවල ඔක්කොමත් කරලා දීලා අපි මේ ළඟදී මේ ආර්ය භූමියටපත් වෙලා කොහොමද මේ වැඩ ඉන්නේ කියලා. උන්වහන්සේ මේ කාලයක් ඇඳලා ඊට පස්සේ වනගත වුණා. ඒ වගේ අර සම්මුති කෝණයෙන් බලන ගුණයකුත් තියෙනවා. එහෙනම් සක්කාය දිට්ඨිය මමත් යන්නේ නැහැ. මම ඕන තැනක වාඩි වුණාම හරි බුදුහාමුදුරන්ට සමාන වාඩි වුණත් හරි කියලා එහෙම හිතන්නේ. සම්මුති ප්‍රතිපදාවන් මනාව ආචාර ධර්ම අනුකූලව ක්‍රියාත්මක වන්නටත් ලෝකෝත්තර සත්‍ය වෙනම දකින්නටත් හොඳට දන්නවා. නමුත් මේ මෝඩ කරුණාව ගැප් කරලා මේ නූතන සමාජයේ මේ ප්‍රචලිත කරලා තියෙන බුද්ධඝම ඇතුලේ ඕක නැහැ. ඒ නිසා මිනිස්සුන්ට නාලිකා ටිකක් දාගෙන හාමුදුරුවරු කියනවා පින්වත අතාරින්න අතාරින්න අතාරින්න කියලා උදේ ඉඳලා රෑ වෙනකම්ම කියනවා. නෑ අතාරින්න දෙයක් නෑ. මිනිස්සුන්ට ලේයට මස් නහර ටික විතරයි තියෙන්නේ. ඒ අතහැරීමෙන් නිවන් දකින්න බෑ. අතහරින්න ඕන මමත්වය අතහරින්න. ඔය නාලිකා ටිකෙන් හරි දෙය කියලා දෙනවා නම් හරි. ඈ මේ බෞද්ධයා පණ ගන්වනව නම් හදි මේ හරි නෙවෙයි නිදිමතේ ඉන්න මිනිස්සයා. නෑ, අභිමානවත් වෙන්න එපා, මානෙ ඇති වෙනව. නියතමානී වෙන්න, පාපිස්සක් වෙන්න, ඈ ස්වාමියාට ගරු කරන්න. ස්වාමියා කියන දේ අහගෙන ඉන්න ස්වාමියා කියලා ගෙදර මහත්තයර නෙමෙයි, ප්‍රථමගේ ආයතන ප්‍රධානියට ගරු කරන්න කියන දේවල් අහගෙන ඉන්න. හොලින් සවන් දෙන්න, හරියට වැඩ කරන්න, උදෙන්ම අවදි වෙලා වැඩ කරන්න. මේ වැඩකාරයෝනේ නිර්මාණය කරලා තියෙන්නේ. ඈ සුවච කීකරු ගෘහසේවිකාව නිර්මාණය කරනවා. එහෙම නෙමෙයි සුදු ජාතිකයෝ දැන් හිතන්නේ අපි ශ්‍රේෂ්ඨයි, අපි ශ්‍රේෂ්ඨයි කියලා නේ හිතන්නේ. කළු හැමට වැඩිය හැම තිස්සෙම උන් ශ්‍රේෂ්ඨයි කියලා හිතන්නේ. කොයි රටකට ගියත් පොඩ්ඩක් පහත් කරලා තමයි මේව කරන්නේ කළු හැමට. අපිට කියනවා ඉවසාදරා ගන්න, ඉවසාදරා ගන්න. බුදුදහමෙත් කියලා දෙනව ගරු කරන්න. ඒ සුදු හැමට හරි කළු හැමට හරි නෙමෙයි, සත්‍යයට. සත්‍යයට ගරු කරන්න. සත්‍යයට ගරු කරන්න. මහාන වෙනකොට මේ සුදුහමේ අය පස්සෙන් ඉස්සරහෙන් කියලා එහෙම එකක් නැහැ. යන්නේ මහාන වෙච්ච පිළිවෙලට. එහෙම එහෙම මේ ලොකුයි වයසේ හැටියටත් නෙමෙයිනේ. උපසම්පදාවයි මහානකමයි දෙකම බලපාන. උපසම්පදා පිරිස උපසම්පදා පිළිවෙලට යනවා. සාමණේර පිරිස මහානකමේ පිළිවෙලට ඉස්සරහින් යනවා. මහාන වෙලා කොච්චර කල් ගියත් වැඩක් නැහැ, උපසම්පදාව ළමයි. ඒක සම්මුති ක්‍රමවේදය. ඒක සම්මුති. හැබැයි ලොකුම උපසම්පදාව තමයි ආර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් එයා සම්මුතියෙන් උපසම්පදා නොවුනත් ඒක තමයි උපසම්පදාව බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ආරි භූමියටපත් වීම. නැත්තම් ඉතින් සම්මුති උපසම්පදාව හරි තියෙන්න ඕන. ආර්ය සත්‍ය දකින්නට නම් ඉන්ද්‍රිය හය ඉක්මවන්නට ඕන, නුවණින් ඉක්මවන්නට ඕන, ද්වාකාරයෙන් නිදහස් වන්නට ඕන, අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේ ඉක්මවා කාලික වෙන්නට ඕන. රය දහවල ඉක්ම වූ දර්ශනයක් ඔහු තුල පහළවන්නට ඕන. ගවේෂණය කරන්න. කිං සච්ඡං ගවේසි, කිං කුසලං ගවේසි, කුමද්ද සත්‍යයයි ගවේෂණය කරන්න. කුසලය කියන්නේ ලෝකෝත්තර කුසලය, ලෝකෝත්තර ඒ නිර්වාණය ගවේෂණය කරන්න. වාන නැති, බැඳීම් නැති, ඔබේ ඔය තියෙන හැම සංකල්පයක් තුළම, හැම මානසික ස්වභාවයක් තුළම වාන තියෙනවා. වානේ ඉන්නේ හැමතිස්සෙම, බැඳීමේ ඉන්නේ. දැන් ඔය වැව් වලටත් කියන්නේනේ වාන, වාන් දොරටු කියලා කියන්නේ. ඒ කියන්නේ ජලය බැඳලා තියෙන තැන එතන. වාන කියන්නේ ඒකයි, රැකගන්න තැන, බැඳලා තියෙන තැන. එතකොට නිර්වාණ කියලා කියන්නේ බැඳීම් නැති, බැඳලා නැහැ, කන්ට්‍රෝල් එකක් දාලා නැහැ, ආලනයක් දාලා නැහැ. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා කන්ට්‍රෝල් එකක් තියෙනවා ඇත්තන්ගේ මනස තුළ. එහෙම නේද තියෙන්නේ? තියෙනවනේ. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තියෙනවා. එසේත් නොවේවා මෙසේත් නොවේවා, එසේ මෙසේද නොවේවා කියන දර්ශන ශක්තිය යම් මොහතකදී පහළ වෙනවා. එහෙම නැතුව මේ මතයකට එන්නත් එපා. එහෙනම් මේ කියන්නේ නිකන් ඉන්න. නිකන් ඉන්න දෙයක් නැහැ. නිකන් ඉන්නකොට කොහොමත් ඔය එසේ වේවා මෙසේ වේවා කියන එක වැඩ කරනවා. එහෙනම් විශේෂ ක්‍රියාවලියක් කරන්න නෑ. ඔබ નિરાයාසයෙන්ම හැම මොහොතකම ඔබ දුවනවා. දුවනවා ඔබ නතර වෙන්න, මා නතර වෙලා සිටින්නේ. ඈ ඔයගොල්ලෝ ඇඟිලි කපන්න දීුවේ නැති වුණාට ගාන කපා ගන්න හරි දුවනවා. ඈ මොකක් හරි දෙයක් ප්‍රතික්ෂේප කරන්නත්, ලබා ළඟා කර ගන්නත් දුවනවා. ඒ නිසා ඔබ නතර වෙන්න, මම නතර වෙලා ඉන්නේ. මම ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ, මම අනුමත කරන්නේත් නෑ. එතකොට දැන් මේක මතයක් හැටියට ගන්න නෙමෙයි, තියෙන විදර්ශනාවක් හැටියට හොයාගෙන යන්න. මනසේ රිද්මයට එරෙහිව යන්න ඕන. පටිසෝතගාමි ප්‍රතිපදාව කියන්නේ ඒක. ගඟේ රැලි ගහගෙන යන පැත්තට නෙමෙයි යන්න ඕන, ගඟේ ඉහළට විරුද්ධ පැත්තට යන්න ඕන. එතකොට මනස ගලාගෙන යන පැත්ත බලන්න, ඇලීම් ගැටීම් බැඳීම් රැඳීම් ඒ පැත්තට නෙමෙයි, නොඇලීම් නොගැටීම් නොබැඳීම් පැත්තට යන. හැබැයි අපේ බෞද්ධ සමාජයේ සමහර අය තේරුම් අරගෙන ඉන්නේ මොකන්ද? නොබැඳීම කියලා කියන්නේ ගැටීමේ කියලා. ගැටුනහම නොබැඳීමේ කියලා හිතනවා. ඔන්නතන තමයි වරද තියෙන්නේ. පිළිකුල් කළාම ඒක නොබැඳීම. ආස නැති දේ නොබැඳීම. ආස දේ පමණයි බැඳීම කියලා. ආස දේ වගේම ආස නැති දේත් බැඳීමක්. ප්‍රසන්න දේ වගේම අප්‍රසන්න දේ බැඳීමක්. ඔන්න ඕක තේරුම් ගත්තනම් අපේ මේ බෞද්ධ සමාජයේ ඇස් ඇරෙනවා. පිළිකුලත් බැඳීමක්, ආශා කරන දේ බැඳීමක්. එහෙනම් පිළිකුල් කරන්නත් එපා, ආශා කරන්න එපා. ඒ දෙකම කරන්න එපා. ඒ දෙකම කරන්න නැතුව ඉන්න පුළුවන් කාටද? අර මූලික සිද්ධාන්තය ඉවත් කරපු කෙනාට. මොකද්ද? සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනාට. ඒ දුරු කරපු කෙනා අන්තවාදී වැළෙන්නේ නැටෙන්නේ බැනින්නේ නැති ගුණයකට අධ්‍යාත්මික මනසෙන් එනවා. එහෙම නැතුව ඉතින් ත්‍රිවිලර් එකෙන් බැස්සහම පෝස් එක සම්පූර්ණ අරලා දික් කරන්නේ නැහැ මේ කැමති ගණක් ගන්න කියලා. ඈ සක්කාය දිට්ඨිය නැහැ කියලා මිනිස්සු පාර මැදින් යන්නේ නැහැ, පාර අයිනින් යනවා. සක්කාය දිට්ඨිය නැහැ කියලා ඉවරලා පඩි ගන්න යන්නේ නැතුව යන්නේ. මොකද සම්මුතියට අදාළ ජීවිතේ මෙහෙවන්නත්, පරමාර්ථ ජීවිතේ මෙහෙවන්නත් ඔවුන් මනාව දන්නවා. ගොඩාක් අය මේ පරමාර්ථ කාරණා සම්මුතියට පටලව ගන්න යනවා. ප්‍රඥාව මදිකම, නුවණ මදිකම. සම්මුති ධර්මය කියන්නේ එකක්, පරමාර්ථ ධර්මය කියන්නේ එකක්. අපි සම්මුතියෙන් කතා කරන්න ගියාම මේක සම්මුති සාධාරණත්වයට අදාළව කතා කරන්න වැඩ කරන්නේ. සක්කාය දිට්ඨිය නැහැ කියලා හරියන්නේ නැහැ නේද? ඒකදී මේ විදිහට කටයුතු කරන්න. ඒ මෙහෙවීමේ විදිහට කරන්න. ඒකත් එකම පැටලව ගන්න එපා. බෞද්ධයෙක් මොකද කරේ? අර රහතුන්ගේ පරමාර්ථ අතහැරීම අපේ මේ ලංකාවේ මෝඩ බෞද්ධයෝ ටික සම්මුතියෙන් අතහරින්න පටන් ගත්තා. ඒ නිසා අවසානයේ ඉතුරු වුණේ හිඟන්න ටිකක් විතරයි. අද මේ සමාජයේ පෝසත්ව ධනවත්ව ඉන්නේ බෞද්ධයෝ ටිකද නැහැ. ඉතින් ඒ නිසා අපි දැනගන්නට ඕන අර කාලකන්ණි වෙන මිනිස්සු කාලකන්ණි වෙන ධර්ම නැතුව මේ විනාශ වෙන ධර්ම දෙන්නේ නැතුව මිනිස්සුන්ට නිවැරදි ආකාරයේ මේ දේ අනුගත කරන්නට වග බලා ගන්න ඕන. ඔයගොල්ලන්ගේ තියෙන ගැටලු ඉදිරිපත් කරා. දැන් ගමම් මග දී ක්‍රියා කරන විදිය එක ආකාරයක්. ශ්‍රීපාදේ වඳින්නේ කොහොමද කියලා ඇහුවොත් අපිට කියන්න පුළුවන් පතුලට නලලා තියලා වඳිනවා. ශ්‍රීපාදේ යන්නේ කොහොමද කියලා ඇහුවාම පතුලට නලලා තියලා පඩියට යනවා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඈ ඉතින් ඒ නිසා ඒ අවසාන ධර්ම ස්වභාවයේ ලක්ෂණය එකාකාරයක්. සියල්ලකින්ම නිදහස් වූ දර්ශන සම්පත්තියක් ඇතන තිබ්බන් ඒ ධර්ම මාර්ගයට ගමන් කිරීම සඳහා ගමන් කරද්දී තමන්ගේ චිත්ත පාරිශුද්ධත්වය ඇති කරගෙන යන යෝනිසෝ මනසිකාරයක් තියෙන්න ඕන. කරුණු පැහැදිලි කිරීම තියෙන්න ඕන. ඒ වගේම තමන් තමන් එක්ක කතා කරගෙන තමන්ගේ සිත හසුරුවා ගන්න ක්‍රමවේද තියෙන්න ඕන. මෙහෙවා ගන්න ක්‍රමවේද තියෙන්න ඕන. මනාව අශ්වයක් දමනය කර ගන්නාසේ. තමන්ට අදහල තැනට මනස හදන්න ඕන. නිරන්තරයෙන්ම ධර්මයට ගැළපෙන විදියට ඒකෙන් බලබලා ධර්මයට සමාන වූ ගුණයක් තමන්ගේ හිත තුල වඩන්න ඕන. ඒ කිසිම ආකාරයකට මනස හදනව නෙමේ, සියලු ආකාර වලින් නිදහස් කරනවා. කර්ම නිරෝධයට සමාන ගුණයක් උයි තමන්ගේ මනස තුල හැමතිස්සෙම ගොඩනගන්න බලන්න ඕන. කර්ම නිරෝධයකට සමාන ගුණයකටයි යන්න ඕන. තමන් කර්මයකට වැටීමෙන් හැමතිස්සෙම කර්මයකට වැටීමෙන් වලකින්න ඕන. ඒ වලකින්න ඕන කියන එක කර්මයක් කරගන්න එපා. වලකින්න ඕනේ කියලා අපි කියනවා, හැබැයි ඒකම කර්මයක් කරගන්න සමහර කට්ටිය. ඊට පස්සේ කර්ම වලින් වැළකි වැළකි ඉන්නවා. ඊළඟට ඒක කර්මේ බවට පත් වෙනවා. මේක සූක්ෂම ධර්මයක් වා කියලා කියන්නේ ඒකයි. බොහොම සියුම් ධර්මතාවය. සියුම් ධර්මතාවය. ඉතින් ඒ මානසිකාරය, ඒ සිතුම තියෙන්න ඕනේ. එතකොට එහෙනම් හාමුදුරුවෝ හිතන්නත් එපා කිව්වනේ. එහෙනම් අපි හිතන්නෙත් නැතුව ඉන්න ඕන කියලා හිතියහම ඒ එතකොට අර පරණ හිටපු හරකම තමයි ඉන්නේ. අලුත් වෙන්නේ නැහැ. පරණ හිටපු අශ්වයම තමයි ඉන්නේ. ඒ අශ්වය හදන්න ඕන. ඒ නිසා ඔරුව ටිකක් අල්ලගන්න. මොකද ඔරුව අල්ලගන්න නැතුව ගමන යන්න බැහැ. ඒ කියන්නේ සිතේ චේතෝ විමුක්තියක් අවසාන තත්වය තුල තිබ්බාට ඔබට ආරම්භය තුල චේතෝ විමුක්තියෙන් ඉන්න බෑ. ගඟෙන් එගොඩ ගියාට පස්සේ ඔරුව තියලා ගියාට මෙගොඩ ඉන්න ඔබට ඔරුව අතහරින්න බෑ. ඒ නිසා මම ඔරුව ධර්මීය කොට සලකනවා. ධර්මය ඔරුවක් කොට සලකනවා කිව්වේ ඒකයි. ඒ නිසා මේ ධර්මයේ සොයා යෑමේ චින්තනය ඔබ අතහරින්න එපා. ධර්මයට ඇලීමේ චින්තනේ අතහරින්න එපා. සබ්බ රතින් ධම්ම රති දිනාති. සියලු ඇලීම් අතර ධර්මයට ඇලුනොත් ඒක දිනුමට හේතු වෙන හැබැයි ඔරුවක්. මේක මේ චින්තනේ යම් මොහතක සංසිඳෙන්න ඕන. මේක හැමදාම කර කර ඉන්න ඕන දෙයක් නෙමෙයි. ඒ නිසා බලන්න මොන තරම් ගැළපීමක් තියනවද කියලා ඒ ඔරුවේ උදාහරණේ. ඔරුවේ උදාහරණේ. හරිම ගැළපීමක් තියනවා. සුදුම ගැළපීමක් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔබ දැන් ඔක වරදවා ගත්ත අය මුකුත් කරන්නේ නැතුව හිත දිහා බලන් ඉන්නවා, වැඩ කරනවා, ඊළඟට අතහැරලා වගේ ඔන්නෝහේ ඉන්නවා. ඔන්න ඒක එක වැඩ තියෙනවා. ඒවා මේ ධර්මයේ නිසියාකාර අවබෝධ කරගන්න නැතුව වැරදි ගත්ත අදහස්. සමහර අය ඔහේ සිතුවිලි මැනමැන ඉන්නවා. සිතුවිලි මනමන ඉන්න නෙමෙයි මෙතන තියෙන්නේ මේ විශිෂ්ට ධර්මයක් කියලා දෙනෝ. ඒ ධර්මයේ නුවණින් තේරුම් කරගන්න ඕන, හොඳින් ඇහුම්කන් දීලා හොඳින් නුවණ මෙහෙවා. ඊළඟට ඒ ධර්මානුගම ප්‍රතිපත්තිය කියලා කියන්නේ ඒ ධර්මයට සමාන මනසක් තමා තුළ ගොඩනගන්න ඕන. ඒ ධර්මයට සමාන ඥානයක්, සංකල්පයක්, වචනය ඔබ තුළ ගොඩනගන්න ඕන. තේරෙනවද මේ වචන කොච්චර කියලා කිව්වත් අපි මේ වචනය පාවිච්චි කරනෝ. මේ වචනේ නිර්වාණය කියන එක පැහැදිලි කරලා දෙන්න බෑ. මේ වචනේ ඊටාම මේ දුප්පත් කාරණා. සමගේ ආර්ය භූමියේදී උප්පත්තියේදී මම මුලින්ම පාවිච්චි කරපු වචනේ තමයි වචන සියල්ල බොරු. එහෙනම් මේ මං කියන්නේ බොරු. බොරුවයි කියන්නේ බොරුවා. එතකොට ඔබට මොකද වෙන්නේ? ආයෙන එන පරණ කරත්තෙ මැදයි යන්න ඕන කියලා හිතනවා. නෑ, ඔබ හොයන්න මේ මොකද්ද කිව්වේ කියලා. ඇයි එන ආමුදුරුවොත් බොරු කියන්නේ? එන ඇත්ත කියනවා කියන තැනකට යන්න ඕනේ කියලා. ඇත්තයි කියලා කියන්නේ බොරුවක් නෙමෙයි. ඇත්ත කියනවායි කියලා කියන්නේ ඒ බොරුවා. එන මොකද්ද ඇත්ත? අන්න ඒක තමයි හොයන්න ඕන. එහෙනම් මොකක්ද ඇත්ත? ඇත්තයි කියන්නේ බොරුවක් නම්, බොරුවයි කියන්නේ බොරුවක් නම්, බොරුවයි බොරුවයි කිය කියා සියවතාවක් කිව්වත් ඒකත් බොරුවක් නම්, දැන් මොකක්ද අපේ ඇත්ත කොහෙද තියෙන්නේ? අන්න චේතෝ විමුක්තිය, සංඥා නිරෝධ, විඥාන නිරෝධ, නාම රූප නිරෝධ, සලායතන ආයතන හයෙන් නිරෝධ වෙච්ච තැන, ඉන්ද්‍රිය ඥානෙ ඉක්ම වූ තැන අන්න සත්‍ය තියෙනවා. ඒ ඉන්ද්‍රිය ඥානෙන් ඉක්ම වූ තැන මට වචනෙන් කියන්නට බෑ. වචනේ හැමතිස්සෙම සංඛාරක ගුණයක් තියෙනවා, සංස්කරණ ගුණයක් තියෙනවා. කාලත්‍රයකට අයිති වචනය, ධර්මය අකාලිකයි. ඒ නිසා මේ ගැඹුරු ධර්මය, මේ කොටස ඉතාම ගැඹුරු කොටසක් කිව්වේ. මේ ටික මං හිතන්නේ නැවත නැවත ඒ කොටස අහන්න සියක් වතාව. නැවත නැවත ඒ සක්මන් කරමින්, පුටුවක වාඩි වෙමින් ඉඳා ගන්න ඇඳේදී මේ පරිශ්‍රණය කරන්න. ඔබට ඔබේ මනස නිසි සුදුසු මට්ටමට, නුවණ නිසි සුදුසු මට්ටමට සූදානම් වෙනකොට, සැකසෙනකොට මේ නිර්වාණ ධර්මය කියන එක ඉවේම තමා තුළ මනස පහළ වෙනවා. මේ නිර්වාණ ගුණයේ හැඩයක් නැති නිසා, වර්ණයක් නැති නිසා, ඉලක්කයක් කරා ඔබ මෙන්න මෙතන නිර්වාණය තියෙනවායි කියලා යවන්න පුළුවන් කමක් නැහැ. තේරෙනවනේ? විමසාගෙන ඔබ යන්න, ඔබට ඉබේම නොමිලේම ඔබේ මනස සුදුසු මට්ටමට සැකසෙනකොට මේ නිර්වාණ ධාතුව පැමිණෙනවා. ඉබේට හම්බ වෙන, නොමිලේ හම්බ වෙන දේ. දැන් අපි ඕන දෙයක් ගන්න නොමිලේ නෙමෙයිනේ, වැඩ කරලා පඩි ගන්න, සල්ලි දීලා බඩු ගන්න, සල්ලි දීලා බස් එකේ යන්නේ, ඈ සල්ලි දීලා වතුර ටික ගන්න, ලයිට් ටික ගන්න, ඈ මොනවා හරි දෙයක් දීලා තමයි යමක් ගන්න. නිර්වාණය දීලා ගන්න දෙයක් නෙමෙයි. තමන්ගේ මනස සුදුසු මට්ටමට එනකොට, අසංකාරික ගුණයට එනකොට අර අසංකාරික ගුණේ ඇති වෙනවා. අපි මීට කලිනුත් කියලා දුන්නා, සැහැල්ලුව කියන්නේ බරක් නෙමෙයි, සැහැල්ලුව කියන්නේ යමක් නෙමෙයි, සැහැල්ලුව කියන්නේ වර්ණයක් නෙමෙයි, සැහැල්ලුව කියන්නේ නිවනට. ඒ ඔබේ මනස සැහැල්ලුවටපත් කරගන්න නිවන එතන. එහෙනම් හැමදේම අතහරින්න තියෙන්නේ. මේ අතහරින්න එපා. ඔබ ජීවිතේ හැමදාම කරන දේ තමයි අතහැරීමයි අල්ලා ගැනීමයි. දැන් තියෙන්නේ ඔබට නතර වෙන්න. ඔබ ජීවිතේ නොකළම දේ තමයි නතර වීම. ඔබ ජීවිතේ හැමදාම කළ දේ තමයි අල්ලා ගැනීමයි අතහැරීමයි කියන එක හැමදාම කළේ. කරේ නැත්නම් මොකද? නතර වීම. නතර වීම යනු ක්‍රියාවක් නොවේ. ඒ කියන්නේ පිටුපසට යන්නෙත් නෑ, යා ඉස්සරහට යන්නෙත් නෑ, අතහරින්නෙත් නෑ, අල්ලගන්නෙත් නෑ. නතර වෙන. ඒ කියන්නේ ඔහේ පාඩුවේ ඉන්න ඕනේ. ඉතින් ඒක දුවනවනේ එතන. දෘෂ්ටිය ගත්තොත් සංකල්පයක් එතෙන්ට දුන්නොත් එතන දුවනවා. දෘෂ්ටියක් දීලා සංකල්පයක් දීලා දුවවන්න නෙමෙයි තියෙන්නේ. දෘෂ්ටියක් දුන්නොත් මනසට එතන දුවනවද නැද්ද? දුවනවා. මේ සමාජයේ දුවන්නේ ආගම්, ජාති, වර්ග, මුදල්, තල, නිල, තානාන්තර, ඔය ඔක්කොම ටික දාගෙන මේ මොනවද දෘෂ්ටියක් දීලා තියෙනවා. අතෙන්ට යන්න ඕන ඔබ, මෙතෙන්ට යන්න ඕන ඔබ, සම්මුතියෙන් එතෙන්ට යන්න. හැබැයි එතන සැනසෙල්ල තියෙනවා කියලා හිතාගෙන දුවන්න එපා. බෝසත්වරු බුදුබව පතාගෙන ආවේ බුදු කම ළඟ ලොකු කමක් තියෙනවායි කියලා හිතාගෙන නෙවෙයි. ඒකට කියන්නේ මහා කරුණාව කියලා. මහා කරුණාව කියලා කියන්නේ මව් කෙනෙක් ළඟ තියෙන, පිය කෙනෙක් ළඟ තියෙන දරුවන්ට තියෙනවට වැඩිය දයානුකම්පා ගුණයක්. මොන තරම් හතුරුකම් කළත් ඒ බෝසතාණන් වහන්සේට දැනුනේ තමන්ගේම දරුවෝ තමන්ගේ අතේ ඔඩොක්කුවේ මල මුත්‍රා පිට කරනවා වගේ මිස වෙන විදියකට තේරුන්නේ නැහැ. යන්නේ සිවිලිගුලක් තියෙනවා, පිළිගුලක් තිබ්බට දරුවා බිම අතාරින්නේ නැහැ නේ. තමන්ගේ ඇඟේ මල මුත්‍රා කළා කියලා. ඒ වගේ මහා කරුණාවක් තියෙනවා. හැබැයි මේ සසර යන් දැන් මේ ධර්මයේ දැක්ක ගමන් මෙතනින් ඉවර වෙන්නේ නැහැ. තමන් අදිෂ්ඨාන කළොත් යන්න පුළුවන්. අදිෂ්ඨාන කළොත් අදිෂ්ඨානයේ චේතනාවට ගමන් කරනවා. සත්‍ය දැකලා ඕනනම් සත්‍යයෙන් සැනසෙන්න පුළුවන් නැත්තම් යන්න පුළුවන්. මග්ගා මග්ග ඥාන දර්ශනේ සම්මා දිට්ඨියටපත් වෙලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන්නේ නැති වෙනවා කියලා කියන්නේ සාසනීය උපරිමය නෙමෙයි. සාසනයට ඇතුල් වීම. එච්චර. ඒ අය කවදාවත් තුරුණුවන් තුරුණුවන් නෙමෙයි, දහම් දහන් නෙමෙයි, සඟුන් සඟුන් නෙමෙයි කියලා කියන්නේ නැහැ. හේතුව ඒ ඒගොල්ලෝ කුල කෑල්ලකින් ලියාපදිංචි වෙච්ච අය නෙමෙයි. හදවතින් සත්‍ය දැනගත්ත අය. තදින් උපාදානය කරගත්ත මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි. සදාහ මැසින් සත්‍ය දකින තැන ඉන්න නිසා සැනසෙල්ලෙන් ඒ ධහම තුල ඉන්නවා. දැන් අනිත් අය ධහම ඔක්කොම අරගන්න සැනසෙල්ල නැහෙනේ. සැනසෙල්ල තියෙන සාන්තුවරය ළඟ. ශාස්ත්‍රවරය ළඟ. උදේ හවස ගෑ ගහනවා දීපිය මට සැනසෙල්ල කියලා කියනවා. දැන් මෙයා ළඟ තමයි සැනසෙල්ල තියෙන්නේ. එයා සාන්තුවරයෙන් ඉල්ලන්නේ නැහැ. මේක තමා තුලින් මත වෙච්ච සැනසෙල්ලක්. ඉතින් කොච්චර වෙනසක් තියෙනවද? ආගම් අදහන මිනිස්සුන්ගේ ළඟ සැනසෙල්ල නැහැ. ඒ මිනිස්සු කියන්නේ සාන්තුවරයට කියනවා අපිට දීපිය සැනසෙල්ල කියලා. අපිව මුදවා ගනින් කියලා කියනවා. මෙයා තමා මිදිලා ඉන්න බවත් තේරෙනවා. තමා ළඟ සැනසෙල්ලක් තියෙනවා. තමාටම පුළුවන් සාන්තුවරයේ කැඩියට එක බෙදා හදා දෙන්න. නිර්මාත්‍රවරයේ කැඩියට එක බෙදා හදා දෙන්න පුළුවන්. මොකද එයාගෙන යන්නේද? අනිත් ඔක්කොම අනුන්ගේ ලිං වලින් වතුර බොන්න බලාගෙන ඉන්නේ. තමන්ට ජල උපතක් හදාගන්න. ඒ නිසා යෝනිසෝ මනසිකාරය කියන එක අතිශයින්ම වැදගත් කාරණයක්. යෝනිසෝ මනසිකාරය කියන්නේ කරුණු මෙහෙවා බැලීම. පරීක්ෂා කර බැලීම. ප්‍රශ්නාර්ථය සෙවීම. ඒකයි තියෙන්නේ. උබල තියෙන්නේ කැඩිච්ච කාර් එකක්ද? කියන්නේ ප්‍රශ්න සහිත වාහනයක් නම් තියෙන්නේ. ඔබ ඒකේ ප්‍රශ්නේ මොකද්ද කියලා හොයනවා. දන්න කෙනෙක්ගෙන් අහනවා. සමනුත් බලනවා. මොකද කරෙන්න ඕන කියලා අහනවා. අවශ්‍ය කෑලි එකතු කරනවා. අනවශ්‍ය කෑලි අයින් කරනවා. හදලා මනා ලෙස මනස හදන සචිත්ත පරියෝදපන. ඒ කියන්නේ මනා ලෙස দমনය කරනවා. මනාලෙස හදනවා. හදාගත්තට පස්සේ සැනසිල්ලේ ගමන යන්න පුළුවන් විදියට. සැනසිල්ලේ ගමන යන්න පුළුවන් විදියට හදා ගන්නවා. දැන් ඔය තියෙන මනස වර්තමාන දුක්වලින් නිදහස් නම් අනාගත දුක්වලින් නිදහස් නම් මේ ධර්මය අහන්න උවමනාවක් නැහැ. මේ ධර්මයේ ඔබට උවමනා වෙන්නේ ඔබට තේරෙනවා නම් ඔබට අනාගත දුක් තියෙනවා කියලා, වර්තමාන දුක් තියෙනවා කියලා ඒ තේරුම් ගන්න. ඔබ ඉන්නේ දෘෂ්ටියක කියලා තේරෙනවා නම් හරි. දැන් මේ ප්‍රශ්න නෑනේ මේ භව දෘෂ්ටියක් නැත්තම් කියලා කෙනෙක් හිතන්න පුළුවන්. එහෙනම් ඉතින් භව දෘෂ්ටියක් නැති මිනිස්සෙල තරහ යන්නේ නැතුව තියෙනවා. එහෙනම් දෙවියන් අදහන දෘෂ්ටියක් තියෙන අයට මේ ප්‍රශ්න නැහැනේ. බලන්නකෝ අහල ඔය දෙවියෝගේ උදේ හවස කෑ ගහන මිනිහගේ මොකද විශ්වාසය කියලා. හාමුදුරුවනේ අපි පිච්චෙනවා. දැවෙනවා. ජීවිතේ පා වෙලා තියෙනවා. මේ පහුගිය දවස් බඩු වගේක් ගෙනලා දුන්න වෙන ආගමකේ දවස් 10-15 සැරයක් කෑ ගහන කෙනෙක්. මම කොහොමද ජීවිතේ? වැඩන්නේ හාමුදුරුවෝ. ජීවිතේ පා වෙලා තියෙන්නේ මොකද? ගෙදර පස්ස ගෙදර ගියාම ඔළුව කනෝ ගැහෙනවා කියනවා. හරිද? දැන් මං හෝ වයස කීයද? 42යි. දැන් ඉතින් හොඳ කාලේ බැලලා දැන් නම් ඉතින් ජීවත් වුණත් වැඩක් නැහැ අල්ලෝ. මලක් කමන්නේ. මොකද? ඒගොල්ලන්ගේ ඔළුවට දාලා තියෙනවා මල ගමන් යන්නේ shoes color rocket එකේ දෙවියන් ළඟට කියලා. පව්. මිනිස්සු අන්ධ කරලා මෝඩ කරලා තියෙනවා. ඔය ඇත්තන්ට උනත් ඕනනම් මතයක් දාන්න පුළුවන්. මෝඩයෝ නම් ඒවට අහු වෙනවා, ඥානවන්තයෝ ඒවට අහු වෙන්නේ නැහැ. දැන් ඔබ අරිහත් කියලා දාන්න පුළුවන්. ඈ දැන් ඔබ රහත් කියලා කියන්න පුළුවන්. එවනත්තම් ඔබ ඒකාන්තයෙන් ස්වර්ගයට යනවා කියන්න පුළුවන්. නමුත් බුදුදහම පෙන්නන්නේ විද්‍යාත්මකානුකූලව මෙන්න මේ විදියට සැහැල්ලුනාම ස්වර්ගයට යනවා, මේ විදියට බර වුනාම අපායට යනවා කියන විද්‍යාත්මක සිද්ධාන්තය පෙන්වලා දෙනවා. විද්‍යාත්මක සිද්ධාන්තය තමන්ගේ මනසින් බලලා තමන්ට තීරණය කරගන්න පුළුවන්. තේරුණානේ? ඈ ඒකයි. සමහර දොස්තර මහත්වරු ඉන්නෝ මේ හරියට බලන්න නැතුව කියනෝ, නෑ නෑ ඔයාට එච්චර ගැටලුවක් නෑ, ඔය පොඩි උණක් තියෙන්නේ කියලා කියනවා. පස්සේ බලනකොට ඩෙන්ගු. ඒ වගේ සමහර මිනිස්සුන්ගේ ජීවිතවල ලොකු ප්‍රශ්න තියෙද්දිත් මිනිස්සුන් අර විදිහට අන්ධකාරයට යොමු කළාම මිනිස්සුගේ ජීවිත පාපයෙන් වෙලිලා පව් කරලා අපාය යනවා, දුකට පත් වෙනවා. ඕනම මිනිස්සෙකුටම වේදනාවක් තියෙනවා. ඕනම ප්‍රාණඝාතයක් කරන මිනිස්සෙකුට ඒ පාපය එකතු වෙනවා. හෘද සාක්ෂිය කියන ධර්මතාවය නිරන්තරයෙන්ම හඬනවා කියනවා. නමුත් ඒ හෘද සාක්ෂිය ඉක්මවා ගියපු දෘෂ්ටිගත කරත් මනස ඇතුළට අන්නේ මිනිස්සේ දෘෂ්ටිය පස්සේ එලවගෙන යනවා. මේ හෘද සාක්ෂියට අහුම්කම් දෙන්න පුළුවන්කම තියෙන්නේ නිදහස් චින්තකයෙකුට පමණයි. නිදහස් දර්ශනයක් තියෙන පුජ්‍යරයෙකුට පමණයි හෘද සාක්ෂියට අහුම්කම් දෙන්න පුළුවන්. මට අවශ්‍ය කරන්නේ බෞද්ධ කෙනෙක් හරේ, කතෝලික කෙනෙක් හරේ, මුස්ලිම් කෙනෙක් හරේ, Hindu කෙනෙක් හරේ, ජෛන කෙනෙක් හරේ නෙමෙයි. මට අවශ්‍යයි හෘද සාක්ෂියට අහුම්කම් දෙන මිනිස්සෙ. එයාට තමයි මේ ධර්මයේ තෝරගන්න පුළුවන්. අනු බෞද්ධයෝමයි කියලා කට්ටිය ඕනේ නැහැ. බෞද්ධෙක් වුණත් එයා හෘද සාක්ෂියට අහුම්කම් දෙන්නේ නැත්තම් එයාට ජීවිතේ තේරුම් ගන්න බෑ. එයා අන්ධයි. මේක ආගමක් නෙමෙයි. ආගමක් නෙමෙයි. මේක තථාගත ධර්මය, තත්තාකාරය ඇති ස්වභාවය, විද්‍යාත්මක සිද්ධාන්තය, විද්‍යාව. අවිද්‍යාව නෙමෙයි විජ්ජා උදපාදි. ඔය විද්‍යාව කියන එක අද නූතන කාලේ වචනයට කලින් බුදුහාමුදුරුවෝ මේ විජ්ජා උදපාදි දේශනා කර ධම්මචක්කපවත්තන සූත්‍රයේදී විද්‍යාව උපදවා ගත්තා. ඒ විද්‍යාත්මකයි. ඒ කියන්නේ ඒ හේතුඵල සහිතයි. හේතුඵල සහිත ස්වභාවය අපි තේරුම් අරගෙන ඊළඟ පියවර මොකද්ද? හේතුඵල නිරෝධය. තේ සං හේතු තථාගත ආහ. මේ හේතුඵල නිදහස් වීමකුත් සිද්ධ වෙන්න ඕන. මේ හේතුවෙන් මේක හට ගන්නවා කියන එක පෙන්නනවා. මේ හේතුඵල වලින් නිදහස් වීම තමයි බුදුන්ගේ ධර්මය කියලා කියනකොටම මාර්ගඵලයට පත් වෙනවා. බුදු දහම හේතුඵල දහමක් කියලා පටු කරන්න හොඳ නැහැ. හේතුඵලය මේකයි කියලා පෙන්නනෝ ඊළඟට හේතුව සහ ඵලය දෙකම නිරෝධ කරනවා. සමහර අය මේක හේතුඵල දහමක් කියලා විද්‍යාත්මක සිද්ධාන්ත පෙන්නලා එතන නතර කරනවා. එහෙම බෑ. හේතුඵල නිරෝධයකට යන්න ඕන. හේතුවත් ඵලයක් නැති වෙන්න ඕන. හේතුවත් ඵලයක් නැතිනම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලම්බත පරාමාස නැහැ. දැන් මේ මුල්ම සක්කාය දිට්ඨිය නැති කරගන්නේ නැතුව කෙනෙකුට බලපෑම් කරනවා අපි. නෑ ඔයා ත්‍රිපිටක ධර්මය විශ්වාස කරන්න ඕන තදින් කියලා. ඒක හරිද? ඒක අර වෙනාගම් කරනෝ වගේ වැඩක් නේ. ලෝකේ ඉන්නේ එකම දෙයියා මෙයයි කියලා උන් කෑ ගහලා ඔළුව මෝහණය කරනවා. තත්වාරෝපණය කියන්නේ ඒක. දැන් ලෝකේ දෙවියෝ කී දෙනෙක් මවල තියෙනවද? ලෝකේ මවපු දෙවිවරු තමයි මුලින්ම මහා බ්‍රහ්මිය මැව්වා. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා ලෝකේ මැව්වා. ඊට පස්සේ ක්‍රිස්තු දහමේ ගෝඨ මැව්වා. ඊට පස්සේ අල්ලාහ දෙවියොත් මැව්වා. ඊට අනිද්ද තව එකෙක් මවයි. නේද? ඔහොම ස්ටෙප් බයි ස්ටෙප් චේන්ජ් වෙවි එක එක්කෙනා මවනෝ කාලෙන් කාලයට ලෝකේ. ඉතින් බුද්ධිමත් ජනතාවක් ලෝකේ ඉදිරියේදී පහළ වෙනකොට ආතසි ක්ලාක් මහත්තයා කියලා තියෙනවා මේ දේවාගම් මිනිස්සුන්ගෙන් බැහැර වෙලා ගිහිල්ලා මිනිස්සු විද්‍යාත්මක සිද්ධාන්ත අනුව ලෝකේ හොයාගෙන යනවා. ඒකට මුහුණ දෙන්න පුළුවන් ජවයේ තියෙන්නේ බුද්ධාගම තුල පමණයි කියලා හොයාගෙන තිනෝ ගතහනුගතික මෝඩ බුද්ධාගමත් නෙමෙයි. ඒක මතක තියාගන්න මේ ඉස්සරහට එන්නේ විද්‍යාත්මකව තත්ත්වාකාරය ගැන කතා කරන තර්කානුකූලව විචක්ෂණශීලීව බලන බුද්ධාගමක් කියන්නේ. ඒ සත්‍ය අවබෝධ කරගන්න තරමට බුදුරජාණන් වහන්සේට අපි මලින් පහනින් උදෙසා ගෞරව දක්වනවා. මනාව දම්පින්කම් අවබෝධයෙන් සිද්ධ කරනවා. මොකද ඒ යුතුයකම සහ වගකීම මනාව දන්නෝ. හොඳට සතාට සිව්පාවට ආහාර ටික උපකාර ටික කරනවා. සාධාරණත්වය සහ යුක්ති සහගතව බොහොම ලස්සනට තමන්ගේ රැකියාව වෘත්තිය සේවාව හරියට කරනවා. විශිෂ්ට මනුෂ්‍යයෙක් නිර්මාණය වෙන මේ ධර්මයේ තේරුම් ගන්න තැන. උදේ කර දේවල් ප්‍රතික්ෂේප කරලා ඉවරලා නේද මේ මං අහලා තියෙන මේ පරමාර්ථ ධර්මයේ කියලා යමක් අහගෙන සමහර අය මේ බුදුන් වහන්සේගේ තේරුමක් නැහැ ඒකේ මැටි තියෙන්නේ කියලා දෙන්නේ හැල්ලු. මේ පුදුම කතාවක්නේ. ඈ ඒක මැටි තියෙන්නේ කියලා නෑ. උද්දේශා කරන ආචාර ධර්ම තවන්ට හැකිපමණින් හැකි ආකාරයට කණුවක් තිබ්බත් මේ ධර්මයේ සොයාගත්ත මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කියලා කණුවක්. ඒකට හිස නමන්න. ශීර්ෂ ප්‍රණාමය දක්වා යන්න. ඔබ මනසින් උන්වහන්සේත් එක්ක ඇලීමක් හෝ ගැටීමක් නැති වුණත් ඔබට මේ සම්මුතියේ ආචාරය දක්වන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පරමාර්ථයේ සම්මුතියට ගේන්න එපා. ගහක් නෙමෙයි කණුවක් නෙමෙයි නිකම් පොළු කෑල්ලක් එල්ලලා තිබ්බත් මේක බුදුහාමුදුරෝ දෙසා කියලා ඒකට ආචාර දක්වන්න ඕන. මම මේ කරන්නේ උන්වහන්සේ උදෙසායි කියලා. ඒ නිසා ඔක්කොටම කරු කරන්න නෙමෙයි කියලා දුන්නේ සත්‍යයට කරු කරන්න. දැන් අපේ රාහිකයෝ මේ මෝඩ කරුණාසහගත බුද්ධඝම ඉගෙනගෙන මොකද කරන්නේ? ඔක්කොම ආගන්ලු. ඔක්කොම එකයිලු. ඔක්කොම එකම මාර්ගයක්ලු කියලා දෙන්නේ. අවසාන ප්‍රතිඵලයේ ඔක්කොගෙම එකයිලු. එහෙම වෙනවද? ගාලුපාරේ ගියාම දලදා මාලිගය අහු වෙනවද? ඒක අහු වෙන්නේ නూరుපාරේ ගියාම. ඈ? ඈ? රත්නපුරා පාරේ ගියාම ගාල්ල හම් වෙනවද? ඒක ගාලුපාරේ යන්න ඕන. ඒ නිසා මේ ඔක්කොම එකක් වෙන්නේ නැහැ. මිනිස්සු දෙහැමි මගහා නිවැරදි මග යොමු කිරීම නිසා මේ ඕනම එකක් එකයි කියන මට්ටමේ දෘෂ්ටි කෝණයන් වලට මිනිස්සුපත් වෙන්නේ නැතුව නිවැරදි දේ හා සත්‍ය දේ සාධාරණ දේ හා යුක්ති සහගත දේ මනාව නුවණින් හද සාක්ෂියෙන් බලා ක්‍රියා කළ යුතුයි. සාධාරණත්වයේ ඔබේ හදවතට සෞම්‍යතාවයක් දනවනවා. මා හොඳ දෙයක් කරන විට මට දැනෙන්නේ යහපතයි. මා අයහපතක් කරන විට මට දැනෙන්නේ අයහපතයි. එයයි මාගේ දහම. ඇමරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් මහත්තයා කිව්වා අන්නේ චින්තනයේ දෙන්න ඕන. ඒ තමයි දියුණු වෙන සමාජයක පූර්වාදර්ශ කියමන. මේ දහම් මගේ තුලත් ඒක එහෙම ක්‍රියාත්මකයි. ඔබට ජීවිතය අවබෝධ කරගන්න මේ වචන ටිකත් අත්වැලක් උපකාරයක් පඩිපෙලක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාට තෙරුවන් සරණයි.